ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගුණච පරං භික්ඛවේ භික්ඛු සන්තුත්තෝ හෝති ඉතරීතරේන පින්දපාතේන ඉතරීතර පින්දපාත සන්තුත්‍ත්‍යාච වන්නවාදී නච පින්දපාත හේතු අනේසනං අප්පතිරූපං ආපජ්ජති අලන්දාච පින්දපාතං න පරිතස්සති ලද්දාච පින්දපාතං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති කායච පන ඉතරීතර පින්දපාත සම්පුත්‍ත්‍යානේ වත්තානුක්ඛංසේති නූපලං වම්මේති යෝ හි තස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ පටිච්චසතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පුරාණේ අග්ගඤ්ඤේ අරිය වංශේති තෝති. සුනෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ සවැත් නුවර ජේතවන මහා විහාරයේහි 40,000ක් සංඝ පිරිස මැද දේශනා කොට වදාළ මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවේ දෙවෙනි කොටසයි මේ දේශනාවට ඇතුළත් වන්නේ. ආර්ය වංශ කියන වචනාර්ථය කවුරුත් දන්නවා. වංශය කියන්නේ පරම්පරාව. ඒ වංශ පරම්පරා 8ක් ලෝකේ තියෙනවා. ශාස්ත්‍රීය වංශය, බ්‍රාහ්මණ වංශය, වෙස්ස වංශය, ශුද්‍ර වංශය, ශ්‍රමණ වංශය, රාජ වංශය, ආර්ය වංශය කියලා. මේ කියන වංශ පරම්පරාවේ ඉතා වැදගත් අවස්ථාවක් තමයි ආර්ය වංශ නමින් හැඳින්වෙන්නේ. ආර්ය කියන්නේ කාටද? අරියා උච්ඡන්ති බුද්ධාච, පච්චේක බුද්ධාච, සතහාගත සාවකාචේ තේසං අරියානං වංශෝති අරිය වංශෝ. ආර්ය නමින් හැඳින්වෙන්නේ සරුවක්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, ප්‍රත්‍යේක බුදුරජාණන් වහන්සේලා, එවාගේම සතහාගත ශ්‍රාවකයන් වහන්සේලාත් ආර්ය නමින් හැඳින්වෙනවා. ඒ ආර්යයන් වහන්සේලාගේ වංශේත අයිති ධර්මතාවන් දෙකේනවා ආර්ය වංශ ප්‍රතිපදා කියලා. ඒ මේ ආර්ය වංශ ප්‍රතිපදාව සතරාකාරයකින් දේශනා කොට වදාළේ චතුප්පච්චේ සන්තෝෂ භාවනාරාමකාදීකක වශයෙන් කියලා හැඳින්වෙනවා. භික්ෂූන් වහන්සේ නමකට, එහෙම නැත්නම් සම්බුද්ධ ශාසනයෙහි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට අවශ්‍ය වෙන ජීවිත පරිස්කාර හතරක් තියෙනවා. චීවර, පින්දපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය බෙහෙත්ජ්ජ පරිස්කාර. එයින් කාය පරිහරණය කරන චීවරයක් සේනාසනයක් වෙන වෙනමත්, කුච්චි පරිහරණය කරන පින්දපාතයක් ගිලාන ප්‍රත්‍ය බෙහෙත්ජ්ජ පරිස්කාරයක් එකටගෙන මුලින් ආර්ය වංශ තුනක් දැක්වෙනවා. ඉතරීතර චීවර සන්තෝෂය, ඉතරීතර පින්දපාත සන්තෝෂය, ඉතරීතර සේනාසන සන්තෝෂය. ඉතරීතර ගිලාන ප්‍රත්‍ය සන්තෝෂය කියලා වෙන එකක් නැත්ේ. එයද පින්දපාත සන්තෝෂයටම ඇතුළත් වෙන දෙයයි. එනිසා සිව්පතේ සම්බන්ධ ආර්ය වංශ ප්‍රතිපදා තුනයි. සතරවැන්න භාවනා රාමසාවයි. මේ චීවර පිණ්ඩපාත සේනාසන ඉතරේතර සන්තෝෂයෙන් හැඳින්වෙන්නේ භාවනා රාමසාවක්මයි. එසා මුළු ආර්ය වංශ දේශනාවම භාවනා රාමසාවෙන් සම්පින්දණය වෙනවා. දැන් ඊළඟට අපි සලකාල බලමු අදට නියමිත ඉතරේතර පිණ්ඩපාත සන්තෝෂයේ පිළිබඳ ආර්ය වංශ ප්‍රතිපදාව. පිණ්ඩපාත කියන්නේ පිණ්ඩපාතෝති යම් කිංචී ආහාරං. යම් කිසි ආහාරයකට පිණ්ඩපාත කියන්නේ දෙපිළිවෙලින් සිඟාගෙන ලබන හිඩක් හිඩක් පාසා හැන්දක් හැන්දක් බැගින් ලැබෙන දේ පමණක් නෙමෙයි, කවර විදිහේ නමුත් භික්ෂූන් වහන්සේ නමකට ලැබෙන ආහාරය, කැපසරු කන්දමින් ලැබෙන ආහාරය පිණ්ඩපාත නමින් මෙතන හැඳින්වෙනවා. එතකොට මේ පිණ්ඩපාත ඉතරීතර කියන්නේ එකක් එකක් පාසා එක සැරයක් සන්තෝෂ වුණා නෙමෙයි, එක සැරයක් පමණක් පිණ්ඩපාත නිසා ආර්යවංශ ප්‍රතිපදාව හැසිරුණා නෙමෙයි, එක එක පිටක් පාසා එක එක වාරයක් පාසා එක එක දිනක් පාසාම අතරක් නැර මේ පිණ්ඩපාතයේ පිළිබඳව ආර්යවංශයට අනුරූපව සන්තෝෂයටපත් වෙනවා. එවාගෙම රූපසවෝද ප්‍රණීතවෝද විවිධාකාර වූ නැත්තම් සියලු ආකාර වූ පිණ්ඩපාතයේ යන සන්තෝෂයේ ඉතරියතර පිණ්ඩපාත සන්තෝෂණමින් හැඳින්වෙනවා. එතකොට මේ ඉතරියතර පිණ්ඩපාත සන්තෝෂයේ පිළිබඳ දැනගත යුතු කාරණා හතරක් තියෙනවා. පිණ්ඩපාතෝ ජානිසබ්බෝ, පිණ්ඩපාතක් චත්තං ජානිසබ්බං, පිණ්ඩපාත සන්තෝෂෝ ජානිසබ්බෝ, පිණ්ඩපාත ප්‍රතිසංයුක්තානි දුතංගානි ජානිසබ්බානි. මේ කාරණා හතරක් තියෙනවා. පිණ්ඩපාතේ කුමක්දැයි දත යුතුයි. පිණ්ඩපාතක් ක්ෂේත්‍රයේ කුමක්දැයි දත යුතුයි. පිණ්ඩපාත සන්තෝෂයේ කුමක්දැයි දත යුතුයි. පිණ්ඩපාතේ සම්බන්ධ දුතාංග කවරේදැයි දත යුතුයි. මේ කාරණා සතර පැහැදිලි කර ගැනීමෙන් ඉතරීතර පිණ්ඩපාත සන්තෝෂයෙන් හරි හැටියට ක්‍රියාත්මක කරන්න පුළුවන්. පිණ්ඩපාතෝ ජානිතබ්බෝ, පිණ්ඩපාතේ දත යුතු කියන තැන පිණ්ඩපාත 16ක් තියෙනවා. ඒ කවර විදිහේ 16ක්ද? ඕදනෝ කුම්මාසෝ සත්තු මච්ඡෝ මන්සං හිරං දදි සප්පේ නවනීතං හේලං මදු පානිතං යාගු කාදනීයං සායනීයං ලේහනීයං ති සෝලස පිණ්ඩපාතා. මේ ආහාර වර්ග ජාති 16ක් මෙතන කියවෙනවා. එතකොට යම් කිංචි ආහාරං කියපුවක හරියටම හරි. යම් කිසි ආහාර ජාතියක් පිණ්ඩපාතයි. ඒ ජාති 16ක් මෙතන කියවුණා. ඕදනෝ කිව්වේ සප්ත ධාන්‍යෙන් නිතදන බත. සාලි දීහි යවෝ කංගු කුද්රුසෝ වරකෝ ගෝදුමෝ කියලා ධාන්‍ය වර්ග 7ක් කියනවනේ. සාලි දීහි යවෝ කංගු කුද්රුසෝ වරකෝ ගෝදුමෝ. මේ 7 ඇතම් ධාන්‍ය වර්ග අද භාවිතාවක් නැ වෙන වෙන රටවල කියනවා. සාලි කියන්නේ ඇල්හාල් වර්ග. ඉස්සර කාලේ කියනවානේ සුවඳ රස හැල් ආදි වශයෙන් ඒ ඇල්වියු ඇල්වල් ඕම්‍ය හාල් තමයි මෙතන සාලි. දීහි කිව්වේ පොතු නිවුඩු සහිත වී. දැන් බොහෝ දෙනා භාවිතා කරන්නේ වී. ඇල් හාල් බොහොම දුර්ලභයි. යව කියන්නේ මෙතන තිරිඟු. කංගු කියන්නේ කංගු කියන එක අපි බොහෝ සෙයින් අහලා තියෙනවා අමු කියන ධාන්‍ය වර්ගය කියලා. කුද්රෝසෝ කියන්නේ කුඩා ධාන්‍ය වර්ග. දැන් කියනවානේ තනහාල්, මෙනේරි හාල් වැනි දේවල් කුද්රෝසෝ. වරකෝ කියන්නේ කුරක්කම් කියලා හඳුන්වනවා. කුරක්කම් වරකෝ. ඒ වචනේ බිඳලා වෙලා තියෙන්නේ තීත හුරු ආකාරයේ වරකෝ. ගෝදුමෝ කියන්නේ ඒකත් මේ තිරිඟු වැනි ආහාර විශේෂයක්. එතකොට මේ කියන ධාන්‍ය හතෙන් හදාගන්න බතට කියන්නේ ඕදනෝ. ඒකට ඕදනේ කියන්නේ ඕදි පඤ්ඤායතිති ඕදනෝ. දැන් ඒක තැඹුයන් පස්සේ ඉදුණන් පස්සේ කලියකට බඳුනකට බෙදුවාම ගන්න ගන්න තැන පොදියක් පේනවා, ඉමක් පේනවා. පොදි වාගයකට ඒකාබද්ධ නැහැ නේ. වෙන් කළ ගන්න පුළුවන්. ඒකයි වචනාර්ථ වශයෙන් ඕදනෝ කියන්නේ. ඉතින් ඕදන කියන්නේ ආහාර විශේෂයක්. මනුෂ්‍යයන්ගේ ප්‍රධාන ආහාරය ඕදනයයි. ඕදනෝ කුම්මාසෝ. කුම්මාසෝ කියන්නේ දහාන්නේ පිටි වර්ග වලින් හදාගන්න කොමු. කොමු නමින් හඳුන්වන්නේ පිට්ටු. ජාද කාලේ ඇටේට ආප්ප, ඉන්දියාප්ප, පාන්, තවත් ඒ වගේ જાති තියෙනවා. එතකොට ඒ සියල්ල ගැනෙනවා කුම්මාසෝ. ඒ දහාන්නේ පිටි වලින් හදාගන්න ආහාර. සත්තු. සත්තු කියන්නේ මෙතන දහාන්නේ බැද බැදි දහාන්නේ හදාගන්න කල් සබා ගන්න පුළුවන් ආහාර විශේෂ තියෙනවා. ඉස්තර කාලේ පාගමනින් බොහෝ ඈත කාලිකා යන මගී අය මඟවියදමක හදා ගන්න අස්සනු කියලා. ඒ කියන්නේ පිටි කරලා හරි බැදි හාල් ආදීන් හරි කල් සබා ගන්න පුළුවන් හැටියට හදා ගන්න ආහාර විශේෂ. දැන් බුදුරජාණන් වහන්සේ බුදු වී 49 දවසක් ගෙවි 50 වෙනි දවසේදී තපස්සු බල්ලුක දෙන්න තමන්ගේ මඟවේදෙමට ජනගේ ආහාර කොටසක්නේ පූජා කරේ. අත්සුනුත් මීපිඩු. අත්සිනු සමාකම විනද මීපිඩු කියලා. අත්සුන කියන්නේ අග්ගලාහාරි අග්ගලා බාටපත් නොකල කලවම් කරගත පිටි. දා ඒ කියන්නේ බැදගත් පිටි වර්ග ඒවාට මිශ්‍ර කරලා තියෙනවා සීනි, හකුරු, තැනි, ගිතෙල් වගේ જાති. ඒවා කල් තියා ගන්න පුළුවන්. ඊළාට මේ පිදු කියලා මෙතන හඳුන්වන්නේ විලඳ සහිත මේ පැණි. මේ පැණි වලින් පවවාගත් විලඳ. ඉතින් ඒ මග වේතමට ගෙනියන්න පුළුවන් જાති. ඒවා කොහොම කියනවා සත්තු. මච්චෝ මංසං කියන තැන මච්ච කියන්නේ දියමක්. දියමක් භික්ෂුන් වහන්සේලාට පිළිගන්නොත් අකපයක් නැහැ එතන. මංසං කියන්නේ ගොඩමස්. බුදුරජාණන් වහන්සේ තහනම් කරපු අකප මාස 10ක් කියනවා. ඒ හැර ත්‍රිකෝටි පාරිශුද්ධ මාසයක් හැමතිනම් ජනිමිතිද තියෙනවා. ඒවත් ආහාර විශේෂ ලෝක සත්‍යාගේ මිනිස්යාගේ. ඊළඟට හීරං දදි. හීරං කියන්නේ මාස කැප සෑම සත්‍යෝගෙම කිරි. එතකොට එළ කිරි, මී කිරි, එළු කිරි, ඔය සියල්ලම කිරි. ඒවා හීරං. දදි කියන්නේ ඒ කිරි වර්ග මුදවාගත්ත කිරිත කියලා දී කිරි. දදි කියන්නේ දී කිරි. එතකොට ඊළඟට ශප්ති නවදීතං තේලං මදු පානිතං. ශප්ති කියන්නේ අර වගේම එළිඟි තෙල්, දූන් තෙල්, එළුගි තෙල් ඔය විදිහට මාස කැප සතුන්ගේ සීලුම ගිතෙල් මේ ශප්ති. නවනීතං කියන්නේ ඒ තෙල් බාටපත් නොකළ වෙඬරු. අද කාලේ බටර් කියලා හඳුන්වනවා. බටර් කියන එක සකස් කළ වෙඬරු. නොනීතං. තේලං කියන්නේ තෙල් වර්ග ಜಾති පහක් තියෙනවා. තෙල තේලං, සාසප තේලං, මදුක තේලං, හේරන්දක තේලං, රසා තේලං. මේවා මිනිසයන් ආහාරයට ගන්න තෙල් විශේෂ. තල තෙල්, අබ තෙල්, මී ඇට තෙල්, හේරඳු ඇට තෙල් සහ රසා තෙල්. රසා තෙල් කියන්නේ මස් කැප සතුන්ගේ ඒ මාගන තෙල් වර්ග තියෙනවා. ජාද ඔය කොඩ්ලිවර් ඔය කියනම තියෙනවානේ ජාති ඔක්කොම අයිති වෙන්නේ වසා තෙල් හැටියට. දැන් ගොවන මුවන්ගේ උනත් මස් කැම්බුවාම තෙලක් ඉතුරු වෙනවා තෙල් මන්දා. ඒවා හඳුන්වනවා වසා තෙල්. එතකොට මේ තෙලම් ඊළඟට වසා. ඔය කියන්නේ ජාති තෙල් ජාති පහයි. තල තෙල්, අබ තෙල්, මී ඇට තෙල්, එරඬු ඇට තෙල් වසා තෙල්. මදු කියන්නේ කුඩා මී පැණි, මහ මී පැණි, බඹර මී පැණි. ඔය සියල්ල මදු නමින් හැඳින්වෙනවා. මේ පැණි වර්ග සියල්ලම ආහාර. පානිතං කියන්නේ සියලුම උක් පැණි, උක් සකුරු, උක් සීනි, උණු කරලා හරි උණු කරලා නැති හරි උක් විශේෂ සියල්ලම අයිති වෙනවා පානිතං කියන වචනයට. ඊළඟට යාගු. යාගු කියන්නේ කැඳ වර්ග. ජාද කොළ කැඳ වර්ග, ලුණු කැඳ වර්ග, මේක වර්ග තියෙනවා. බජ්ජ යාගු ආදි වශයෙන් තරල එනෙක් නම් වලින් තියෙන කැඳ විශේෂ. දැන් බක් කැක නැතුව බක් පෙරාගත් කැඳට කියන්නේ තරල. තරල කියන්නේ කිසියෙම ඒ දහාන්‍ය අට වර්ග තේන්නේ නැව පෙරලා. දැන් කුඩා දරුවන්ද නැත්නම් දුර්වලම රෝගීන්ට වයෝ වෘද්ධයන්ද කෝණවානේ දිරවා ගන්න ලේසියෙන්ද බත් සම්බගත්ත වතුර ඒක තමයි හරල. ඊළඟට යාගු කියනකොට භොජ්‍ය යාගු ආදි වශයෙන් තියෙන අකින් ගන්න පුළුවන් කිරිබස් වාගේ කඳ වර්ගයක් හදනවා. ඒවට ඖෂධ සංයෝගයක් කරනවා. ඉතින් ඒ විදිහට හදා ගන්න යාගු. කාදලියම් කියන්නේ සීලෝම කැවිලි වර්ග. පිටි කැවිලි දැන් අද නොයෙක් නොයෙක් කැවිලි වර්ග ලෝක රටේ හදනවානේ. එක කොම කාදනීය සායනීය තියෙනවා. ඒ කියන්නේ කටේ තබාගෙන රස විඳ විඳ අනුභව කරන්න තියෙන දේවල් තියෙනවා. ඒවා සායනීය. ලේහනීය ලේහනීය කියන්නේ අපේ ත්‍යාගන හරි හැන්ද ත්‍යාගන හරි තමගේ දිවෙන් ලෙවමින් වල ගන්න පුළුවන් ආහාර විශේෂයක් තියෙනවා. දැන් සතු මදුර වෙන දේවල් ආයි තියෙනවා. මෙන්න මේ කියන જાති 16ක් තියෙනවා පින්දපාත නම්. ඒ සියල්ලම පින්දපාතෝ කියන එක වචනයේ සම්පින්දණය වෙනවා. ඊළඟට පින්දපාතක් චෙත්තං ජානිතබ්බං. පින්දපතරකේ පින්දපාතයේද චෙතක් තියෙනවා. උපදින තනක් තියෙනවා, ලැබෙන තනක් තියෙනවා. ඒ පින්දපාතේ චෙත් ජාතිය කොම තියෙනවා 15ක්. ඒ මොනවාද? සංඝ භක්තං, උද්දේශ භක්තං, නිමන්තනං, සලාක භක්තං, පක්ෂිකං, උපෝසතිකං, පාටිපදිකං, ආගන්තුක භක්තං, ගමික භක්තං ගිලානුපත්තාන භක්තං ගිලාන දානං ගිලානුපත්තාන දානං දුර භක්තං කුටි භක්තං වාරක භක්තං විහාර භක්තං කියන මේ කියන බජ්ජාති නැත්තන් දාන ලැබෙන අවස්ථා 15ක් තියෙනවා. සංඝ භක්තං කියන්නේ සංඝික වශයෙන් පිරිනැමෙන ආහාර විශේෂ. බුද්ධ කාලේ තිබුණ සංඝික දාන ක්‍රම 7ක්. එවෙන් දන් තියනවා නම් තියෙන්නේ 3යි. බුද්ධ කාලයේ තිබුණා බුද්ධ ප්‍රමුඛ උභය සංඝයාට දන් දීමක්. ඒ දානේ අද නැහෙනේ. තවත් තිබුණා භික්ෂු භික්ෂුණී උභය සංඝයාට දෙන දානයක්. ඒකත් අද නැහැ. තවත් තිබුණා බුද්ධ ප්‍රමුඛ සංඝයාට භික්ෂු සංඝයාට පමණක් දෙන දානයක්. ඒක නම් අදත් දෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ දාත කරුණාවක් තැන්පත් කරලා සංඝයාට දන් දෙන්න. සාතේනවා භික්ෂු සංඝයා වහන්සේට පමණක් දෙන දානය. ඒකත් අද පුළුවන්. භික්ෂුණී සංඝයාට පමණක් දෙන සංඝික දානය. ඒක අද නැහැ. භික්ෂු සංඝයාගෙන් මෙපමණයි භික්ෂුණී සංඝයාගෙන් මෙපමණයි කියන උදෙසා දන් දීමක් තිබුණා. ඒකත් දැන් නැහැ. භික්ෂු සංඝයාගෙන් පමණක් උදෙසා දෙන දානයක් තියෙනවා. ඒක අද පුළුවන්. භික්ෂුණී සංඝයා පමණක් උදෙසා දෙන දානයක් තිබුණා. ඒක දැන් නැහැ. දැන් සංඝික දාන තුනක් තියෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීම, භික්ෂු සංඝයාට පමණක් දන් දීම, භික්ෂු සංඝයා මෙතෙකයි කියලා ගණනක් උදෙසා දන් දීම. ඔය තුන තියෙනවා. ඒ ක්‍රමයකින් ලැබුණු දානේ සංඝික සංඝ භක්තං. ඒකත් එක්තරා පින්දපාත චෙතක්. උදේශ භක්තං. උදෙසා දෙනවා. උදෙසා කියලා කියන්නේ මේ සූත්‍රාන්තයේ හදාරන භික්ෂූන් උදෙසා දානෙ දෙනවා. ඉන්න අභිධර්මයේ හදාරන ආභිධර්මික භික්ෂුන් උදෙසා දානෙ දෙනවා. විනය ගණ ගන්න විනයධාරී භික්ෂුන් උදෙසා දානෙ දෙනවා. වස්සිතු භික්ෂුන් උදෙසා දානෙ දෙනවා. ඒ වාගේ උදෙසා මේ අසවල් සංඝයාතය කියලා උදෙසා වෙන්කොට දෙන දානෙට කියන උද්දේශ භක්තං. ඒකත් අධිකාරී කරන්න පුළුවන්. නිමන්තනං නිමන්තනං කියන්නේ ආරාධනා කරනවා. සංඝික වශයෙන් හරි පෞද්ගලික වශයෙන් හරි ආරාධනා කොට දෙන දානේ නිමන්ත්‍රණ දානය නිමන්ත්‍රණ දානය ස්වාමිනී හෙට දානේ මගේ හෙට මගේ දානේ පිළිගන්න මැනව ආදි වශයෙන් දින නියම කරගෙන තන නියම කරගෙන සංඝා නියම කරගෙන දාන දෙනවා. ඒක නිමන්ත්‍රණ. සලාක භක්තං කියන්නේ ලහබත් කියලා ඉස්සර කියන්නේ ලහබත් කියන්නේ සීතු වදිනවා. ඒ කියන්නේ මට භික්ෂුන් වහන්සේලා 19ක් ඕනේ මම 19කට දාන දෙනවා. මම 29කට දෙනවා මම 3නමකට දෙනමකට 1නමකට දෙනවා. ඔය දනේ තම තමාගේ ශක්තිය ප්‍රමාණයෙන් සංඝයා වෙන් කරගෙන විහාරස්ථානයට ගිහින් ආරාධනා කරනවා. ඉතින් ඒ බක් උදේසන භික්ෂූන් වහන්සේ සලාක වෙන් කරනවා. ඒ කියන්නේ එක තැනකට 19ක් නම් 19ට එක්තරා ක්‍රමයක සලාක වෙන් කරනවා. වෙන් කළ කැමති කෙනෙක් ගන්න කියලා. ඉතින් ඒ 19 වෙන් කරගන්නවා සලාක යනවා. ඒ විදිහට සලාක වාසයෙන් ඒ ඉස්සර සලාක හැටියට ගන්න ඇත්තට කල්කූරු. කල්කූරු තමයි සලාක හැටියට ඒක සනිතහනක් කරනවා. කට්ට කපල එම නැත්නම් ඒකේ ලකුණක් දානවා. මෙන්න මේ ලකුණ නැත්නම් අහවල් තැනටයි පින්දපාතේ වදින්නේ අහවල් සලාක දානි කියලා. අන්නේ මේ දිහේ ලහබද්දීම සලාකබද්දීම පින්දපාතේ කෙතක්. පස්සිකං ඒ කියන්නේ පාක්ෂික වශයෙන් පාක්ෂික කියන්නේ පෙරපස අවපස කියලා මාසෙට පක්ෂ දෙකක් වෙනවනේ පුරපක්ෂේ අවපක්ෂේ පුරපක්ෂේ ආරම්භ දාසේ හරි අවසාන දාසේ හරි දාන දීම. සත්‍යනත්තා දානපතියාගේ තීරණය කරන මේ පක්ෂයේ දානේ මමයි. ඉතින් ඒ විදිහේ පක්ෂයක් වෙන් කරගෙන පුරපක්ෂේ හරි අවපක්ෂේ හරි පාක්ෂික වශයෙන් පිරිනමන දානේ පක්ෂිකං. උපෝසතිකං. උපෝසතය කියන්නේ ඒ පොහේ කරන දවසේදී දෙන දානේ මහත්ඵල කියලා දැනගෙන හැමදාම උපෝසත දානය වෙන් කරගන්නවා. ඒක උපෝසතිකම්. පාටිපදිකම්. ඒ කියන්නේ පොහේ කරගත්ත භික්ෂූන් වහන්සේලා පහෝදා උදේ බොහොම පිරිසුදුයිනේ. ඒ පිරිසුදු අවස්ථාව සලකාගෙන උන්වහන්සේලාට දානය දෙන්න පුරුදු වෙනවා පැලවිය දවසේ දාන. ඒක පාටිපදිකම්. ආගන්තුක දාන. ආගන්තුක භක්තා ඒ කියන්නේ යම් කිසි තැනක පනවල තියෙන සීලෝම ආගන්තුක භික්ෂූන් වහන්සේලාට මම දාන දෙනවා කියලා. ඉතින් ඒ තැනත්තා පවර්ලා තියෙන ආගන්තුක භික්ෂූන්ට දාන දෙන්න. අන්න ඒ විදිය නියමිත ආගන්තුක දානි. ගමික තා භක්තං. ඒ කියන්නේ ගමන් පිටත් වෙන භික්ෂූන් වහන්සේලාට මම හැමදාම දාන දෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් අපරෙලා කැපෙලා යෙදෙනවා. ඒ වෙන් කරගත්ත ගමනක් යන භික්ෂූන්ට පමණක් දෙන දානි ගමික භක්තං. ගිලාන භක්තං ගිලම් භික්ෂූන් උදෙසාම පනවා ගන්න දාන වර්ග තියෙනවා දානි තියෙනවා මම ගිලන් භික්ෂූන්ටම දන් දෙන්න ඕනේ අර විසාකා මාතා වගේ ඒ ගිලාන භික්ෂූන් උදෙසා පනවාගෙන පවත්වන දානි ගිලාන භක්තං ගිලාන උපස්සහග භක්තං ගිලන් උවතැන් කරන භික්ෂූන් උදෙසා පවත්වන දානය ගිලාන උපස්සහග භක්තං දුර භක්තං ඒ කියන්නේ සෑමදාම සෑම දාසේ මගේ දානේ මම සංඝයාට දෙනවා කියලා කිසිම වෙනසක් නැතුව ඒ දිනපතාම දුරයක් වෙන් කරගෙන දෙන දානේ දුර බත්තං කුටි බත්තං යම් කිසි කෙනෙක් කුටියක් හැදුවා ඒ කුටිය හදාපු දායකතුමා ඒ කුටියේ නේවාසික භික්ෂුවට පමණක් දානි දෙනවා ඒකට කියන කුටි බත්තං ඒ කුටියේ කවුරු හරි වැස්සල ඉඳලා හරි නේවාසිකව හරි ඉන්නවනම් ඒ භික්ෂුවට දෙන දානේ කුටි බත්තං වාරක භත්තම් ඒ කියන්නේ තේරු දානි බොහෝ සෙයින් මාසෙන් මාසෙට හරි මාස දෙකෙන් දෙකට හරි වාරින් වාරට සමාක තේරුවක් වෙනවා සමාක වාරයක් සමිනෙනවා ඒක තමයි වාරක භත්තම් කියන්නේ අනික විහාර භත්තම් විහාර භත්තම් කියන්නේ විහාරස්ථාන වාසී සීල භික්ෂු සංඝයාටම දන් දෙනවා යම් කිසි දායකයෙක් ඒක විහාර භත්තම් ඒ කියන්නේ සමන් කරවපු විහාරස්ථානයේ සීල භික්ෂූන්ට සමන්ගෙන් දානය දෙනවා කියලා කැපෙලා දානි දෙනවා. මෙන්න මේ කියන දානය ලැබෙන පින්දපාතේ ලැබෙන කෙප් කියන ඔක්කොම 15ක්. ඒ 15 ආකාරයේ කෙතකින් කොයි හරි ආකාරයක දැහැමින් ලද පින්දපාතය එතන පින්දපාතයේ හැටියට හැඳින්වෙනවා. ඒකවත් මේ ආහාරය. පින්දපාත ආහාරය. ඊළඟට පින්දපාත සන්තෝෂෝ ජානිතබ්බෝ පින්දපාත සන්තෝෂයේ දැනගත යුතුයි පින්දපාත සන්තෝෂ ජාති තියෙනවා 15. එතන සන්තෝෂය කියන්නේ පින්දපාතය ගැන ආශාවෙන් සතුටු වීම නෙමෙයි. පින්දපාතය ගැන ඇලීමක් ගැටීමක් මුලාවක් නොමැති වෙන නොයන හැටියට භාවනා කමඨාණෙන් යුක්ත වීමේ ධර්මමය සන්තෝෂයයි මෙතන කියන්නේ පින්දපාත සන්තෝෂය. ඒ සන්තෝෂ 15 මෙහිමයි. විතක්ක සන්තෝෂෝ, ගමන සන්තෝෂෝ, පරියේෂණ සන්තෝෂෝ, ප්‍රතිලාභ සන්තෝෂෝ, ප්‍රතිග්ඝාන සන්තෝෂෝ, මක්ක ප්‍රතිග්ඝාන සන්තෝෂෝ, ලෝලෝක විවර්ජන සන්තෝෂෝ, යථාලාභ සන්තෝෂෝ, යථා බල සන්තෝෂෝ, යථා සාරූප සන්තෝෂෝ, උපකාර සන්තෝෂෝ, පරිමාණ සන්තෝෂෝ පරිභෝග සන්තෝෂෝ සංවිධි පරිවර්ජන සන්තෝෂෝ විස්සජන සන්තෝෂෝ මේ කීවේ සන්තෝෂ 15යි මේ සන්තෝෂ 15 සා පැහැදිලි කරගත යුතු තේමාව විතස්ස සන්තෝෂෝ කියන්නේ හින්දපාතේ යාමට කල්පනා කිරීම ඒකක් කර්මස්ථාන සීලයෙන් කල්පනා කරන්නේ. දැන් පින්දපාත දුතාංගයේ සමාදන් වූ භික්ෂුවක් නම් හෙට දවස ගැන අදහන්දෑ කතා කරනවා. ශිෂ්‍යය ඇවිල්ලා අහනවා ස්වාමීනි හෙට දවස කොහෙද පින්දපාත වඩින්නේ? ඉතින් නියම කරනවා අපි හවල් තැනට වඩිමු, හවල් ගමට වඩිමු, හමල් වීතිය වඩිමු කියලා. එතකොට පින්දපාත වඩින්නේ පෙර දවසේ. එච්චරයි ඊට පස්සේ ගැන කතාවක් නෑ. පින්දපාත දුතාංගයේ රක්නා භික්ෂුන් වහන්සේ පෙර දවසේවත් කල්පනා කරන්නේ ඒගෙන. තමන්ගේ භාවනා සමතහන් සීරිසියෙන් කාලෙදිවත්. පින්දපාත වඩින්න විතක්ක මාලකය කියලා තියෙන තැන. ඒ කියන්නේ පාත්‍ර චීවර ධර්ම ගමට ඇතුළු වෙන්නේ ඉස්සර යම් තැනක නවතින. නැතිලා හිතෙන අද මං අහවල් වීතියවත් වඩින්න ඕනේ. අහවල් දිසාවක හරි වඩින්න ඕනේ. කියලා තමන් ඉතින්දි පමණයි කල්පනා කරන්නේ. ඊට කලින් කල්පනා කරුවේ නෑ අහවල් අහවල් තැනට ගියොත් පින්දපාත ලැබෙයි. අද අහවල් දායකතුමාගේ පින්දපාතයයි කියන්නේ ඕවා හිතන්නේ නෑ. ඒ පින්දපාතික භික්ෂුන් වහන්සේ විතක්ක මාලකය කියන්නේ අර පින්දපාත ගැන හිතන තැන. හිතන්නේ ගිහින් පමණයි කතා කරන්න හිතන්නේ. කතා කරනවත් නෙමෙයි හිතනවා. මං අහවල් පැත්තට අද වඩින්නම් කියලා. අන්නේ තැන දක්වා වහන්සේ තමන්ගේ කමතහන් ආර්ජනා කරමින් ගත කළ ඉතින්දී අර පින්දපාතය ගැන හිතුවා ඒක විතර්ක සන්තෝෂයයි. ඒ විතර්කයේ වශයෙන් හිතුවේ සංහාවෙන්, දික්තියෙන් මාන්නේ නෙමෙයි. ඊළඟට ගමන සන්තෝෂෝ හිතක්ව වඩිනවා. මේ වඩින්නේ පීවරක් පීවරක් පාසා කර්මස්ථාන ශීර්ෂේ. ආලින්දක වාසී කුසදේව රහතන් වහන්සේ වාගේ. කුසදේව රහතන් වහන්සේ රහත් වෙන්නේ ඉස්සර 23 අවුරුද්දක් මහසේ ගත පච්චාගත මුත කුරුල තියෙනවා. ඒ කියන්නේ දාස කොටස් පහකට බෙදා ගන්නවා. සාත්‍රී මැදියම පමණක් සැකසී වදාරනවා. සාත්‍රී අලියම් කාලයේ ඒ කියන්නේ පස්චිම යාමේ දෙකට පොළොස්සෙත් පැයෙන් දෙකට අවදි වෙලා එතන් පටන් භවනා යෝගී විසී පෙඋදේ පාන්දර මලු පෙත්පන් හැමදලා කර්මස්ථාන සීසෙම් පාත්‍ර චිවර ධර්ම නොහල්සේ පින්ද පාත වැඩින වතුරු කටක් හතේ කියාගෙන අතරමඟදී කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් පමණක් වතුරු කට ගෙරලා පිළිතුරු දෙනවා. ප්‍රශ්නයක් ඇහුවේ නැත්නම් කෙනෙක් වැන්ද පමණින් කතා කරන්නේ සුවපත් වේවා කියනවත් වචනයක් පිට කරන්නේ කර්මස්ථාන සීසෙම් වැඩි. හැබැයි අනාතරමඟ බමයක් දෙකක් හරි පියවර කීපයක් හරි භවනාවෙන් තොරව අමතක වෙලා ඉස්සරහට ගියා නම් ඒ තැන සලකලා ආපස්සට එනවා. ඇයි නම් අයමත් ඉතනින් දාකම තහන් අරගෙන යනවා. සමහරට මේ කුඹුරු වල වතු පිටි වල වැඩ කරන මිනිස්සු මේක බලාගෙන ඉඳලා හිතන අනේ මේ ස්වාමීන් වහන්සේ මොනවා හරි අමතක වුණාද? මේ ටිකක් දුර ගින් අයත් ආපස්සට එන්නේ. අහනවා ඒත් නෑ පිළිතුරු දෙන්නේ. උනාසකෙන් ගම්දොරට ගිහිල්ලා පින්දපාතේ එතෙන්දි සූරු පුරවාගෙන පින්දපාතේ හැසිරිලා කවුරුත් කතා කරේ නැත්නම් ගම්දොරදී වතුරකට අහක දාලා එනවා. ඉතින් මේ අනේන ගමනේදී පියවරකින්වත් තොර නොවි පින්දපාතේ හැසිරීම ආරිවංශ ප්‍රතිපදාවක්. ඒකට කියන්නේ ගමන සන්තෝෂෝ. පරිසල සන්තෝෂෝ කියන්නේ මේ ගමනට සහභාගී වෙන භික්ෂූන් වහන්සේ ළමක් තෝරා ගැනීමේ සන්තෝෂය. ඒ කියන්නේ අල්ලාප සල්ලාප කතා නොකර සමාධිය ගතව තමා මෙන්ම පියවරක් පාසා කමතහණින් වඩින ලජ්ජී සුපේසල ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමක්ම සමග ගමන් කිරීමේ සන්තෝෂය තමයි පරිේෂණ සන්තෝෂෝ කියන්නේ. ගමට පිවිසෙනකොට ඒ වාගේ ලජ්ජී සුපේසල ශික්ෂාකාමී භික්ෂුවක් එක්කම ගමට පිවිසීම පරිේෂණ සන්තෝෂෝ. පරිලාභ සන්තෝෂෝ කියන්නේ යම් තැනකදී පින්දපාත බෙදන්න ගේනවා. ඒකට හිතන්නේ නෑ මේ පින්දපාත නම් ප්‍රණීත ඇති. මේක නම් හොඳ පැති. නැත්තම් මේක නම් මහා අදුපාඩු පින්දපාතයක්. මේක නොදීවුණු දුක්පත් පින්දපාතයක්. කටුක පින්දපාත. ඕ මොනවාක්වත් හිතන්නේ නෑ. ඒ ගේන දේ අර කර්මස්ථාන ශීර්ෂයෙන් ප්‍රත්‍යේක්ෂාවෙන් පිළිගන්නවා. ඒක තමයි ප්‍රතිලාභ සන්තෝෂය. ඒ ගැන කිසිම හිතක් අපිරිසුදු සිතක් හිතන්නේ නැහැ. ඒ වගේම ඒ වෙලාවේ සමාත මෛත්‍රී සාගත වී හිතනවා කොහොම හරි කර්මස්ථාන වශයෙන් හිතනවා විනා ඒකේ අඩු වැඩිකම් සූක්ෂ ප්‍රණීතකම් ප්‍රණීත අප්‍රණීතකම් බලන්නේ නැහැ හිතන්නේ. ඒකයි කියන්නේ ප්‍රතිලාභ සන්තෝෂය. හතින් දහන සන්තෝෂය කියන්නේ ඒ පිළිගැනීමේදී ශේඛියා සිකපද මැනෙන් රැක්ුණා හටි හැටියට දෑතෙන් පාත්‍රය අල්ලගෙන ප්‍රතිවේක්ෂාවෙන් යුතුව පිළිගන්නවා. සක්කච්ඡම් තින්දපාතම් ප්‍රතිග්‍රහස්සාමි කියලා තියෙන ශික්ෂාපදයක්. මනස සිහිනුවණින් ප්‍රතිවේක්ෂාවෙන් දෝතින් පාත්‍රය අල්ලගෙන පිළිගන්නවා. ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. මස්ස ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ කියන්නේ ඒ ජීන දහන වස්තුව යම් දායක කෙනෙක් නම් පිරිනමන්නේ දාන වස්තුව බොහෝම තියෙනවා. දායකයා පිළිගන්න බලාපොරොත්තුනේ ටිකම ටිකයි. එලන් ටිකක් බාර ගන්නට ඕන. ඒ වගේම දාන වස්තුව බොහොම තියෙනවා. දායකයා බොහොම වැඩිපුර දෙන්න හදනවා. තමන්ගේ පමණට බාර ගන්නට ඕන. ඒ වගේම දාන වස්තුව බොහොම අල්පයි. දායකතුමා බොහොම අල්ප දෙයක් දෙන්න බලනවා. අල්ප වශයෙන් බාර ගන්නට ඕන. දායකත් මේ වස්තුව පරිත්‍යාග වස්තුව බොහොම ටිකයි. දායකතුමා බොහොම වැඩිින් දෙන්න බලාපොරොත්තු වෙනවා. එනම් තමා ටිකක් පිළිගන්න ඕනේ වස්තුවේ හැටියට. මෙන්න මේ විදිහට මත්ත්‍ ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. ඒකෙත් කියනවා සමසූපකම් ප්‍රතිග්‍රහ පින්දපාතම් ප්‍රතිග්‍රහස්සාමි සමතිත්තිකම් පින්දපාතම් ප්‍රතිග්‍රහස්සාමි කියන ශේඛියා අනුම පිළිගන්නට ඕනේ. ඒකයි මත්ත ප්‍රතිග්‍රහණ සන්තෝෂෝ. එතෙන්දී තමන්ගේ කර්මස්ථානේ නොබිඳ පිළිගන්න. ලෝලෝක විවර්ජන සන්තෝෂෝ කියන්නේ පින්දපාත චර්යාවේදී අහවල් ගෙදරට ගියොත් නම් හොඳයි. අහවල් තැන නම් හොඳට දන් දෙනවා. අහවල් ගෙදර පොහොසත් ගෙදර, අහවල් ගෙදර වංශවත් ගෙදර, අහවල් ගෙදරට යන්න හොඳ නැහැ. එතන දුප්පත් ගෙදර, එතන පහත් මිනිස්සු ඉන්නේ. ඕවා මොනවාක්වත් හිතුවත් වැරදි. ඒ කියන්නේ ගෙපිලි වලින් වඩිනවා නම් ඒ ගෙපිලි වලින් අනුපිලි වලින් වඩින්න ඕනේ. අර විදිහේ වැරදි සිටිල්ලක් ආවා නම් ආර්ය වංශ ප්‍රතිපදාවෙන් චුත වුණා. ආර්ය වංශ ප්‍රතිපදාවෙන් ඉවත් වූ කෙනෙක් වෙනවා. එතැයි එවැනි සිටිල්ල ගුරුසනාය යාවදේව ඉමස්ස කායස තිටියා යාපනාය විහිංසූපරත්‍යා බ්‍රහ්මචර්ය අනුග්‍රහාය ඉති පුරාණංච වේදනම් ප්‍රතිහංඛාමි නවංච වේදනං න උප්පාදේස්සාමි යාත්‍රාචමේ භවිෂ්‍යති අනවජ්‍යතාජ පහසු විහාරෝ චාති. මේ උපකාරය මෙනෙහි කරන්න ඇති. නුවණින් සලකා පින්දපාතේ පිළිගනිමි. පින්දපාතේ පිළිගනු ලබන්නේ ගම්දරුවන්ෙන් ක්‍රීඩා පිණිස නොව සීල සමාධි ප්‍රඥා ජීවනෝ පිණිසේ. මල්ලවයන් මේ මදවැඩුම් පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසය. වෛශ්‍යාවන් මෙන් අඩුතම් පිරීම පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසය. අන්තක්පුරක රාජමහේසිකාවන් මෙන් ගත සැරසීම වර්ණවන්ත වීම පිණිස නොව සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිසය. ජීවිත ඉන්ද්‍රියාගේ ස්ථිතිය පිණිස යැපීම පිණිස පැවැත්ම පිණිස වළඳමි. බඩගිනි වේදනා නිවීම පිණිස වළඳමි. ශාසන බ්‍රහ්මචාරියාවට උපකාර වුණු පිණිස වළඳමි. මේ වැළඳීමෙන් පරණ කුසගිනි වේදනා නිවන්නෙමි. අලුතෙන් කුස පිරින් වේදනා නූපදනාසේ පමණට වළඳන්නෙමි. ජීවිත යාත්‍රාව පවත්වන්නෙමි. නිවැරදි බව පිණිස පහසු විහරණය පිණිස වළඳමි. මේ ප්‍රයෝජනේ සලකා වළඳීමෙන් අර උපකාර සන්තෝෂය. එවාගේ මෙතෙන්දී කන්තරේ පුත්ත මන්සංව අක්කස් සබ්බංජනං යත ඒවං ආහාරි ආහාරං යාපනත් හායමුච්චිතු. කාන්තාර මාර්ගය කියන්නේ දුප්පත් මෞපිය දෙපළ අතරමඟදී කලෝරිය කළ තමන්ගේ පුතාගේ ශරීර මාංශය වෙන කිසිම ආහාරයක් පානයක් නැති නිසා ලුණුත් නැති මේ ලදරු මාංශය ඉතින් මොන ලෙසකින් ප්‍රිය කරනවද? බොහොම අප්‍රියයි, බොහොම පිළිකුලයි, බොහොම ලැජ්ජිතයි. නමුත් මේක දිවගාමින් මේ කාන්තාරයෙන් එතෙර වෙන්න පමණක් ඒක පරිහරණය කරනවා. හිතන්න බැරි තරම් දෙයක්. කාන්තාරේ පුත්‍ර මාසයක් අනුභව කරනවා. අක්කස්සබ්බංජනං යත. හතේක හෝදය මනවින් පහසුවෙන් කරකැවීම පිණිස ගමන යාම පිණිස නාද නොවීම පිණිස එවාගේම අක්ෂේ නොබිඳීම පිණිස තෙල් දානවා. ඒ රතේ යාත්‍රා කර ගැනීම පිණිසයි. ඒ වගේ තමයි මේ ආහාර පාන ගැනීම. අමුච්චිතෝ මුසපත් නොවි ආහාර ගන්න. එතකොට මේ විදිහට ප්‍රයෝජනේ සලකා ආහාර ගැනීම උපකාර සන්තෝෂෝ. පරිමාණ සන්තෝෂෝ. ඒ ආහාර ගැනීමේදී තම ප්‍රමාණය සලකන්නට ඕනේ. ඒ කියන්නේ චත්තාරෝ පංච ආලෝකේ අභුත්වා උදකම් පිවේ අලං පාස විහාරාය පහිතත්ස්ස භික්කුදු කෙලස්ථාන වීරිය ඇති සසර දුකින් මිදී නිවනට යමු වීගත් ජීවිත ඇති යෝගාවචර භික්ෂූන් වහන්සේ විසින් ආහාර වැළඳීමේදී බක්තිදු හතරක් පහක් වලගන්න ඉඩ තිබෙද්දී ජලයේ පානේ කොට ආහාර කිස නවත්වනවා. ඒ කුණහසගේ පහසු විරණයට උපකාරී පිණිස වෙනවා. කුණහසර සතරීරියව පවත්වන්න පහසුවක් වෙනවා. බක් මත නැති කෙනෙක් බාටපත් වෙනවා. තීන මිද්ද විනෝදනයේ සිද්ධ වෙනවා. මේ වාගේ ප්‍රයෝජන රසක් තියෙනවා පමණට ආහාර ගැනීම. ආහාරයේ මාත්‍රාඥතාව නමින් මේක හඳුන්වනවා. ආහාරයේ මාත්‍රාඥතාව තියෙනවා තුනක්. පටිග්ගහන මාත්‍රාඥතාව, ප්‍රතිවේක්ෂණ මාත්‍රාඥතාව හා පරිභෝග මාත්‍රාඥතාව කියලා ආහාරයේ පමණ දෙනින් තුනක් තියෙනවා. පටිග්ගහන මාත්‍රාඥතාව මුලින් කියවුණා. පිළිගැනීමේ පමණ දැනගන්නට ඕනේ. ඊළඟට ප්‍රතිවේක්ෂා මාත්‍රාඥතාව කියන්නේ ප්‍රයෝජන වශයෙන්ද, ධාතු වශයෙන්ද, ප්‍රතිකූල වශයෙන්ද තුන් ආකාරයකින් ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ වැළඳීමට පළමුවක් වර්ධන වෙලාවේ. ඒකට කියනවා ප්‍රතිවේක්ෂා මාත්‍රාඥතාව. පරිභෝග මාත්‍රාඥතාව කියන්නේ මේ සඳහන් කළ හැටියට කුස පිරෙන්න බක්තිදු හතරක් පහක් වළඳන්න තිබෙද්දී ජලයේ පානය කොට නවතිනවා. කුස පිරෙනකම් වළඳන්නේ නැහැ. ඒක තමයි පරිභෝග මාත්‍රාඥතාව. ඒක හිතමිත භෝජන පරිභෝගය කියලා හඳුන්වනවා. සමාත යතෙන පමණ, එවාගෙම සමන්ත දිරවාගන්න සුදුසු පමණ ආහාර වැළඳීම. ඒ හිතමිත පරිභෝගය. ඒක නිරෝගීකමට, එවාගෙම සසුන් පිළිවෙත් දියුණුවට උපකාරී වන මාත්‍රාඥතාවය. ඒක පරිමාණ සන්තෝෂතාව. පරිභෝග සන්තෝෂතාව කිව්වේ අර මුලින් සඳහන් කළා වගේ ආහාරයක් පරිභෝග කිරීමේදී ප්‍රතිවේක්ෂාවෙන් තොර ඌයේ නම් සංනාදිත්‍යමාන අනිවාර්යෙන් පහළ වෙනවා. සංනාදිත්‍යමාන උපකාරයෙහිවත් මේ ප්‍රයෝජනෙ නොසැලකීමෙන් සංහාවක්, ධාතු වශයෙන් නොසැලකීමෙන් දික්්‍යයක්, ප්‍රතික්‍රෝල වශයෙන් නොසැලකීමෙන් මාන්‍යයක් ඇති වෙනවා. මේ තුන ඇති නොවන හැටියට සමාගයේ සංස්මේ ප්‍රයෝජනීය ගන්න මේ ආහාරයේහි තුන් ආකාරයකින් ප්‍රතිවේක්ෂාව කරමින් පරිභෝග කිරීම තමයි පරිභෝග සන්තෝෂය. කොටින් කියනවා නම් භක්ති දක්පිරක් පාසා භවනාය. මහා සංඝරක්ෂිත කියන මහරහතන් වහන්සේ සමන්ගේ ශිෂ්‍ය භාගිනී සංඝරක්ෂිත කියන සාමණේර නමක් සමග පින්දපාත වැඩියා. එදවස් උදෑසනදී නිමුණු ප්‍රණීත අල්හාලේ කිරිබතක් පින්දපාතට ලැබුණා. මේක රැගෙන ආසන ශාලාට වැඩම කරවා වාඩි වී වළඳන් ආසන්න වේලාවේදී සාමණේර නමට දැඩි අවවාදයක් දුන්නා. සාමණේරෙ දිව පුච්චා නොගන්න කියන එක අවවාදය. ඒ කියන්නේ දිව පිච්චෙන තරම් මේක රස්නයක් නෑ, කොහොමත් නෑ රස්නයක් මේක නිමිලා. දිව පුච්චා ගන්න එපා කිව්වේ ප්‍රතිවේක්ෂාවෙන් තොරව රස තණ්හාවෙන් වැළඳුවොත් ඒක ලෝභිලි ගිනියමක් හා සමාන දෙයක්. ඒකයි කීවේ දිව පුච්ච ගන්න එපා. මේ සාමණේර නම කවදාත් බොහෝම සුවචයි. ආවාදක්ෂමයි. ආවාදයක් දුන්නා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මේ සාමණේර නමට ලොකු සංවේගයක් ඇති වුණා. මම මෙතෙක් කල ආහාර ගත්තේ ප්‍රතිවේක්ෂාවෙන්. මගේ උපාධ්‍යාන වාසය මට දැඩි ආවාදයක් දුන්නා. එසම මම වැඩියෙන් හොඳින් ප්‍රතිවේක්ෂා කරන්නේ මේ කියලා ඒ කිරිබත් වළඳද්දී දැඩි ලෙස ප්‍රතිවේක්ෂා නුවණ හැසිරෙව්වා. පුදුමේ කියන්නේ දන් වළඳලා අවසන් වෙන්න මත්තෙන් ඒ කුඩා සාමණේරයන් වහන්සේ සව් කෙලෙස් නැසා රහත් වුණා. උපජ්ජායෝ මං භුඤ්ජමානං සාලි කුරං සුනිබ්බුතං මා හේවත්වං සාමනීර ජීවං ජාපේසේ අසඤ්ඤතු උපජ්ජහායස වචෝ සොත්වා සංවේග මලබින් තදා ඒකාසනෙ නිසීදිත්ව අරහත්ම පාපුනි මගේ උපාධ්‍යයන් වහන්සේ අතිසේන් නිමීගිය මේ අල්පාලේ කිරිබත වරදද්දී සාමනීරය දියපුච්චා නොගන්න කියන මේ දැඩි ආවාදයක් මත කළා මාමේ ආවාදයෙන් දැඩිසේ සංවේගීතපත් වී ඒ ආහාරයේ වළඳමින්ම සව් කෙලස් නැස අරිහත්ත්වයටපත් වුණා කියලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. මේ කුමක්ද? පරිභෝග සන්තෝෂය. ඒ කියන්නේ පින්නපාතේ පරිභෝග කරන්න මුලින්ම පටන් ගන්නවා ප්‍රත්‍යවේක්ෂාව. ප්‍රත්‍යවේක්ෂාව අර මුලින් සඳහන් කළාසේම ප්‍රයෝජනෙයි සලකනවා. ඊළඟට ධාතු වාසයෙන් සලකනවා ඊට පස්සේ ප්‍රතිකූල වාසයෙන් සලකලා විපස්සනාවට හැරෙනවා මේ ආහාරය දැන් මුලින් සඳහන් කළා පාලි පාඨය සහ කෙටි සිංහල පාඨය ඔය වගේ මේක හරවනවා ධාතු වාසයෙන් ප්‍රතිකූල වාසයෙන් ගැඹුරට ඉතින් ප්‍රතිකූල වාසයෙන් හරවනොත් මේ ආහාරය අත තැබීමෙන් පිළිකුල්වන්නේ ඇනීමෙන් පිළිකුල්වන්නේ කටේ තැබීමෙන් පිළිකුල්වන්නේ දතෙන් හැපීමෙන් පිළිකුල්වන්නේ කැලමසු වීමෙන් පිළිකුල්වන්නේ දිවෙන් පෙරලීමෙන් පිළිකුල්වන්නේ දත්වල තියෙන දත් මැලියන් කලවම් වීමෙන් පිළිකුල්වන්නේය බලවමනයක් වැනි බවට පත් වී පිළිකුල්වන්නේය ගලනාලෙන් පහළට යාමින් පිළිකුල්වන්නේය ආමාශගත වීමෙන් පිළිකුල්වන්නේය ආමාශයේ නොදුරු ආහාර සමග මුසු වීමෙන් පිළිකුල්වන්නේය ආමාශගත පිත්තෙන් සරව ලේ සමග මුසු වීමෙන් පිළිකුල්වන්නේය කණුවන් කෑමෙන් පිළිකුල්වන්නේ ජතරාක්ණයෙන් තැවීමෙන් පිළිකුල්වන්නේය කුඩා බඩවැල දිගේ යාමෙන් පිළිකුල්වන්නේ මහ බඩවැල දිගේ යාමෙන් පිළිකුල්වන්නේ පක්වාසයට තැන්පත් වීමෙන් පිළිකුල්වන්නේ මූත්‍රාසයට පෙරීමෙන් පිළිකුල්වන්නේ ඕජා බාටපත් වී කෙස්නම් නියද සම්මස්නාරයට ඇතිමදුළු වකුගඩු හදම සක්මාව දළුඹු සිවි ඇලදිව පපු මස බඩවැල අතුණු බහන්න ප්‍රසුණු වාර ප්‍රසුණු ආහාර මල කිස්මල පිච්චෙම් සරව ලේ දහදී මේද තෙල් කඳුළු වුරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මුත්‍ර බාටපත් වීමින් පිළිකුල්වන්නේය ශරීර නිස්සන්ද වශයෙන්ද කං කං කාඳුරු බවට කබ කඳුළු බවට කෙල සෙම් සුතු බවට මල මුත්‍ර බවට නිස්සන්ද වීමෙන්ද පිළිකුල්වන්නේය කේශ කූප රෝම කූපයන්ගෙන් වැගිරෙන සෝදියේ බවට හා වුරුණු තෙල් බවටපත් වීමෙන්ද පිළිකුල්වන්නේය තවරුණු තවරුණු තනම පිළිකුල්වන්නේය පිරිස සමග අනුභව කළත් පිටවීමේදී සංගවිය තුන බැවින් පිළිකුල්වන්නේය ප්‍රීතියෙන් සොම්නසෙන් අනුභව කළත් පිටවීමේදී පිළිකුල් කටුව තුන බැවින්ද පිළිකුල්වන්නේය එක දොරකින් පිවිසි නව දොරකින් රැගෙන බැවින්ද පිළිකුල්වන්නේය එක දහසක් ශරීරයේ තන්පත් වීමෙන් සියල් අසුචි භාගපත් වීමෙන් පිළිකුල්වන්නේය සීලු ආකාරයෙන් මේ ආහාරයේ පිළිකුල්වන්නේය යම් පටික්කෝවාල වශයෙන් මෙනෙහි කරනකොට මාන්නය කදින්ම යටපත් වෙනවා. ඊළඟට ධාතු වශයෙන් මේක හරවනවා අර වාගේම මෙය ආහාරයේ විද්‍යමාන වන්නා වූ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, ආෝජා රූප යන මේ සුද්ධාස රූප හැර මෙහි යත්තා වූ සත්‍යයේ කුජලයේ කාත්මයක් නැත. මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ කාරකස ලක්ෂණයන්තා වූ පටිච්චාන රසයන්තා වූ ආධාර භව පච්චුපට්ඨාන කොටයන්තා වූ ආපෝ තේජෝ වායෝ සතර ධාතුත්‍රය ආසන්න හේතු කොටයන්තා වූ සුසමුච්ඡානික ආපෝ ධාත පඨවි ධාතුව රූපේක රූපස්කන්ධේකී පොට්ටබ්බාසනේකී පොට්ටබ්බ ධාතුවකී අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳ ආબોධ කටයුතු දුක්ඛ සත්‍යීකී මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ පග්ගරණ ලක්ෂණ ඇත්තා වූ බ්‍රූහණ රසය ඇත්තා වූ සංඝා පච්චුපට්ඨා නැත්තා වූ පඨවි තේජෝ වායෝ භූතත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුත්තානි කාපෝ ධාතුව රූපේක රූපස්කන්ධේක ධර්මායතනයේක ධර්ම ධාතුවේක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳාබෝධ කටයුතු දුක්ඛ සත්‍යයේක මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ උන්හත් ලක්ෂණ ඇත්තා වූ පරිපාචන කෘත්‍ය රසය ඇත්තා වූ මත්වානුප්පදාන බව වැටහීම් කොට ඇත්තා වූ පඨවි ආපෝ වායෝ භූතත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ පුතු සමුත්‍රානික තේජෝ ධාතුව රූපේක රූපස්කන්ධේකී ධර පොට්ටම්බාතනේකී පොට්ටම්බ ධාතුවකී අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳා බෝධ කටයුතු වූ දුක්ඛ සත්‍යයේකී මේ ආහාරයේ විද්‍යමාන වන්නා විත්ථම්බන ලක්ෂණ ඇත්තා වූ සමුදීරණ කෘත්‍ය රසය ඇත්තා වූ දේශාන්තරෝපපත්තිය වැටහිම් කොට ඇත්තා වූ පඨවි ආපෝ තේජෝ භූතත්‍රය ආසන්න හේතු කොට ඇත්තා වූ සුසමුට්ඨානික තේජෝ ධාතු රූපේක රූපස්කන්ධේක රූපදා පොට්ටබ්බායතනික පොට්ටබ්බ ධාතුකේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳා බෝධ කටයුතු දුක්ඛ සත්‍යයේකි. ඒ ආහාරයේ විද්‍යමාන වන්නා වූ චක්කු ප්‍රතිහනන ලක්ෂණ ඇත්තා වූ චක්කු විඥානයේත විශේෂවීම කෘත්‍ය රසය කොට ඇත්තා වූ ඒකම ගෝචර වෙන බව වැටහිම් කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා වූ උතු සමුත්‍රානික වර්ණ රූපේ රූපේක රූපස්කන්ධේක රූපායතනේක රූප ධාතුවකි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසභ වූ පිරිසිඳා බෝධ කටයුතු දුක්ඛ සත්‍යයේකි. ඒ ආහාරයේ විද්‍යමාන වන්නා වූ ගහන ප්‍රතිහන්න ලක්ෂණ ඇත්තා වූ ගහන විඥානයේත විශේෂයෙන්ම කෘත්‍ය රසය කොට ඇත්තා වූ ඒකම ගෝචර බව වැටහිම් කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා වූ උතුසමුණ්ඨානික ගන්ධ රූපේ රූපේක රූපස්කන්ධේක ගන්ධායතනයේක ගන්ධ ධාතුවකේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳා බෝධ කටයුතු දුක්ඛ සත්‍යයේකි. මේ ආහාරෙහි විද්‍යමාන වන්නා වූ ජීවහා ප්‍රතිහනන ලක්ෂණ ඇත්තා වූ ජීවහා විඥානයේත විශේෂයෙන්ම කෘත්‍ය රසය කොට ඇත්තා වූ ඒතම ගෝචර බව වැටහිම් කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා වූ උතුසමුට්ඨානික රස රූපේ රසේ රස රූපේ රූපේකී රූපස්කන්ධේකී රසායතනේකී රස ධාතුවකී අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳා බෝධ කටයුතු දුක්ඛ සත්‍යයේකි. මේ ආහාරයේ විද්‍යමාන වන්නා වූ ඕජා ලක්ෂණ ඇත්තා වූ රූප ආහරණේ කෘත්‍ය රසය කොට ඇත්තා වූ එහෙම වැටහිම් කොට ඇත්තා වූ සතර ධාතු ආසන්න හේතු කොට ඇත්තා වූ උතුසමුත්‍රානික ඕජා රූපයේ රූපේක රූපස්කන්ධයේ ධර්මාතනයේක ධර්ම ධාතුවේකී අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ පිරිසිඳා බෝධ කටයුතු දුක්ඛ සත්‍යයේකි. ඊළඟට හරවන සමංගයා භාවයේත ඒ ආහාරයේ පරිභෝග කරන කරන්නාද සත්‍යයේ කුජලයේ ආත්මයක් නොවේ. පංචස්කන්ධයේ 12 ධාතුනේක 18 ධාතුක ප්‍රතිචසමුප්පාදයේක ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතුවන ඇතුවන බැවින් අනිත්‍ය නාම රූපේක ඇතිවීම නැතිවීම දෙකෙන් නිරතුරු පෙළෙනා පෙළෙන බැවින් දුක්ඛේක තමන් කැමති සෙන්නක වත්නා බැවින් අනාත්මේක අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ආත්මව සංඛ්‍යාත පංචස්කන්ධයේ 12 ධාතුනේ 18 ධාතුව ප්‍රතිසම්පාදයේ සීලන සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛාරි සත්‍යයේකි. මේ දුක නැවත නැවත උපදවන ආයුහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වූ තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයේකි. ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිස්සාරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්වාගත වෙන බැවින් දුක්ඛ නිරෝධාරි සත්‍යයේකි. දුක්ඛ සත්‍යයේ පිරිචින්දින සමුදය සත්‍යයේ ප්‍රහාණය කරන නිරෝධ සත්‍යයේ සාක්ෂාත් කරන නිඥාන හේතු දස්සන ආදිප්‍රත්‍යයාර්ථයෙන් සමන්වාගත වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයි. මගේ මේ භෝජන පරිභෝගයද මගේ සීල සමාධි ප්‍රඥා මූලික කුසල සම්භාරයද මෙම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වීම පිණිස හේතු වේවා කියන පිරිසුදු හිතින් ඒ දානේ වළඳන කොට පරිභෝග සන්තෝෂය කියන ආර්ය වංශ ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවා. ඊළඟට සම්පන්න ලැබු මේ දහාක ආහාර සතේපත් නොවන හැටියට සම කැපරු සම්මින් පරිහරණය කරන සබාගත යුතු ආහාර විශේෂයක් තියෙනවා නම් චත්තේ වංශේ මුත්තේන චිත්තේන කියලා සමන්ගේ කිසියම් අපේක්ෂාවක් නැතුව සාමාන්‍ය දෙකෙනි දෙනවා. එහෙම නැත්නම් කැපකරු කෙනෙකුට දෙනවා. කවුරු හරි අපේ කාර්යක කෙනෙකුට මේක පරණා මේක කැමැත්තක් කරගන්න. ඒ කියන්නේ දැන් කල් සබාතු ඉරි එහෙම නැත්නම් කිරි පිටි එමුත්නම් මාමයි ඔයගෙ මොන හරි තියෙනවා නම් බින්ද පාසල් ලැබිච්චි ඒවා සමන් කිසිම බලාපොරොත්තුක් ගහන්නේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් බාර දෙනවා. එතකොට කැපකරුවන්ගේ මාර්ගයෙන් නැවත වෙන දවසක වෙන සංඝාත සමන් දහරි ලැබුණා නම් ඒක අකපයක් වන්නේ නැහැ. එතන මෙන්න මෙහෙම සම්නිදිනව නැහැ. තමන්ම සබා නොගන්න හැටියට එයින් ප්‍රවේශම් වීම සම්නිදි පරිවර්ජන සන්තෝෂ ආදිවංශ ප්‍රතිපදාවයි. ඊළඟට විස්සජන සන්තෝෂෝ තමන්ට ලැබිච්ච ධාර්මික පින්ඳපාතය අනිකුත් භික්ෂූන් වහන්සේලාට බෙදා හදා දෙනවා නම් මේ මගේ හිතවන්තේ මේ මට අහිතවන්තේ කියලා කිසි වෙනසක් නැතුව මූණ බලන්නේ නැතුව අනුපිළිවෙලින් බෙදා හදා පිළිගන්නනවා. ඒක තමයි විස්සජන සන්තෝෂ ආරිවංශ ප්‍රතිපදාව. මේ විදිහට පින්ඳපාතයේ සම්බන්ධ සන්තෝෂ 15ක් තියෙනවා. ඒ සන්තෝෂ 15න් එකක් එකක් ගානේ සමාගේ సంతානෙහි අර ආරිවංශ ප්‍රතිපදාවක් සම්පූර්ණ වන බැවින් සීලය, සමාධිය, ප්‍රඥාව කියන ත්‍රි ශික්ෂාම සංවර්ධනය වෙනවා ගැලිනවා. ලෝකවාසී සත්‍යය ආහාර පාන ගන්නේ, සොයන්නේ, පරිභෝග කරන්නේ සංහාවෙන් දික්තියෙන් මාන්නේ. ආර්යයන් වහන්සේලා ආහාර පාන සොයන්නේ, වළඳන්නේ, පරිභෝග කරන්නේ මේ විදිහට සංනාදිත්‍යමාන තොරව ඥානවන්තයි. ඒ ඥානවන්තව කර්මස්ථාන සීරිසෙන් ආහාර පරිභෝග සම්බන්ධ සන්තෝෂයයි ඉතරීතර පින්ඳපාත සන්තෝෂය. ඊළඟට මේ පින්ඳපාත සන්තෝෂයේ සම්බන්ධ නැත්නම් ඉතරීතර පින්ඳපාත සන්තෝෂ ආර්යවංශ ප්‍රතිපදාවේ තියෙනවා දුසාංග ධර්ම පහක්. පින්ඳපාතිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, සත්පින්ඳිකාංගය සහ කලුපච්චා භක්තිකාංගය කියලා. මේ කර්ම පහත්, දුකාංග ධර්ම පහත් අර ආරිවාස ප්‍රතිපත්ති පූරක භික්ෂුන් වහන්සේට පුරණ එක බොහොම ලේසි වෙනවා, කළ යුතු වෙනවා. එයින් තමන්ගේ సంతානයේ කෙලෙසි දූපණේ විදූපණේ වෙනවා. ඒ වගේම කොලාහරීම සිද්ධ වෙනවා. දෙවිවා දැමීම, ලියනියා දැමීම, තවතවා දැමීම සිද්ධ වෙනවා මේ දුකාංග පරිහරණයෙන්. එයින් පින්ඳපාතිකාංගය කියන්නේ අතිරේක භක්තං පටිච්චිපාමි පින්ඳපාතිකංගං සමාදියාමි කියා අර මුලින් සඳහන් කළානේ සංඝබත්තං උද්දේශබත්තං නිමන්තනං සලාකබත්තං පත්තිකං උපෝසතිකං පාටිපදිකං ආගන්තුකබත්තං ගමිකදාමබත්තං ගිලානබත්තං ගිලානුපත්තාකබත්තං දුරබත්තං වාරකබත්තං කුටිබත්තං විහාරබත්තං කියලා ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ධ්‍යාඥානේ තමා පිරිසුඟා ලබා ගන්න ආහාරයෙන් යැපෙන්නේ සමාදම් වෙනවා. ඒකයි පින්ඳපාතිකාංගය. වචන දෙකක් තියෙනවා. අතිරේක භක්තම් ප්‍රතික්ෂේපාමි කිව්වත් පින්ඳපාතිකංගං සමාදියාමි කිව්වත් සමාදම් වෙනවා. බුදුරජාන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාන් වහන්සේ ඉදිරියේ සමාදම් වෙනවා. එසේ නැත්නම් රහතන් වහන්සේ ඉදිරියේ. එසේ නැත්නම් අනාගාමින් වහන්සේ ඉදිරියේ. එසේ නැත්නම් සකදාගාමින් වහන්සේ ඉදිරියේ. එසේ නැත්නම් සෝවාන් ආර්යයන් වහන්සේ ඉදිරියේ. එසේ නැත්නම් ත්‍රිපිටක ධාරී කෙනෙක් ඉදිරියේ. නැත්නම් පිටක දෙකක් දරූ උතුමෙක් ඉදිරියේ. එක පිටකයක් දරූ උතුමෙක් ඉදිරියේ. එහෙම නැත්නම් සුපේසල ශික්ෂාකාමී සම්භවනීය ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ නමක් ඉදිරියේ සමාදම් වේ. එසේ නැත්නම් සමම්ම සමාදම් වේනවා. එසේ සමාදම් වූ භික්ෂූන් වහන්සේ තුන් ආකාර අතුරෙන් එක් ආකාරයකට දුසාංගි කරනවා. උත්කෘෂ්ඨ, මධ්‍යම, ඕමක. උත්කෘෂ්ඨ භික්ෂූන් වහන්සේ කිසිම ආරාධනයක් පිළිගන්නේ නැහැ. අදටවත් ආරාධනයක් පිළිගන්නේ නැහැ. ගෙදරකට ඇතුල් වෙන්නේ නැහැ. පින්ඳපාතය ලබා ගන්නවා. මධ්‍යම භික්ෂූන් වහන්සේ අදට ඉවසනවා. අදට ආරාධනයක් වුණොත් ඉවසනවා. ඕමක භික්ෂූන් වහන්සේ අදටත් හෙටටත් අනිද්දාටත් ඉවසනවා ආරාධනයක් ලැබුණොත්. ඒ විදිහට අවස්ථා තුන සම්පූර්ණ වෙනවා. කෙසේ නමුත් අර මුලින් සඳහන් කළ පින්ඳපාත ජාති 15න් එකක් හරි පිළිගත්තොත් දුසංගි කැඩෙනවා. ඒ දුසංග පරිහරණයෙන් විශේෂානිසංස රසක් ලැබෙනවා. පින්ඳපාතිකස භික්ඛුනෝ අත්තභරස අනඤ්ඤ පෝෂිනෝ දේවාපිහාන්දිතාදීනෝ උපසන්තස්ස සබ්ධිය සදා සදීමතු. ඒ කියන්නේ තමාම තමන් යැපෙන අන් කෙනෙකුට බරක් නැතුව ජීවත් වෙන සුබර පින්ඳපාතික භික්ෂුවට දෙවියෝ පවා ප්‍රිය කරනවා කියන එක මේ ගාථාවේ සඳහන් වෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන මේ දේශනාවේ. ඒ කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තැන් තරම් උත්කෘෂ්ඨ පින්ඳපාතික දුතාංග රැක කෙනෙක් වෙන නෑ කියන. ඒ තරම් අවුරුදු 120ක් මේ ආංගයේ රැක්කා. දුතාංග 13ම රැක්කා. ඊළඟට සපදානචාරිකාංගය කියන්නේ පින්ඳපාත වුණත් තනින් තනින් ගිහින් ලබා ගන්න පුළුවන්නේ. නම් සපදානචාරිකාංගය සමාදම් වීමේදී නෝලෝපචාරම් පටික්කිපාමි සපදානචාරිකංගං සමාදියාමි කියන වචන දෙකෙන් එකකින් සමාදම් වෙනවා. නෝලෝපචාරිත්වය අතහින් අත්හරින්න සපදානචාරිකාව සමාදම්. ඒ කියන්නේ අනුපිළිවෙලින් මේ දුප්පතා, මේ කොහොසතා, මේ කුලවතා, මේ කුල වන්තයා මොනවාක්වත් හිතන්නේ නැතුව අනුපිළිවෙලෙන් තියෙන හැටියට ගයක් ගයක් ගානේ පෙනී හිටිනවා. හරියට චන්ද්‍රෝපම ප්‍රතිපදාව කියන්නේ ඒකයි. සෑම ගෙමිදුලකම හඳ පේනවා. අහවල් තැනටයි පේන්නේ නැති කියලා හැම ගෙමිදුලකම දකින්න පුළුවන් පුන්සඳ. ඒ වගේ භික්ෂුන් වහන්සේද හැමදාම අලුත් කෙනෙක් හැටියට හැම ගෙදරක් මුදුලේ දකින්න ලැබෙනවා. ඒ විදිහට අනුපිළිවෙලින් පිළිසුඳා වැඩිමේ තියෙනවා ක්‍රම තුනක්. උත්කෘෂ්ඨ, මධ්‍යම, කෝමක. එසේ සුත්තාංග සමාදම් වීමේදී උන්වහන්සේ රස ලෝලුප්පතාව සම්පූර්ණයෙන් සිඳ දමන්නේ කියනවා. ඊළඟට ඒකාසිනිකාංගයේ සමාදම් වන භික්ෂුන් වහන්සේ නානාසන භෝජනම් ප්‍රතික්ෂේපාමි ඒකාසිනිකංගං සමාදියාමි කියා සමාදම් වෙනවා. වෙන වෙන අසුන් වල වාඩි වීමෙන් වැළකී ඒකාසනයක වාඩි වී වැළඳීමේ අංගය රකිනවා. වෙන වෙන අසුන් කියන්නේ එක වරකට වඩා දෙවෙනි වරක් 116 වාඩි වෙන්න ගාමී සඳහා. සමන්ත නීමිත ආසනයක් සොයාගෙන එතන වාඩි වෙනවා. දාන වැළඳීමේ සිටියොත් නැගිටින්න වුණොත් එහෙම අය වාඩි වෙන්නේ. ඒකයි ඒකාසනිකාංගය. ඉතින් තමන්ගේ පාත්‍ර පරියාපන්න දෙයක් වළඳන්න පටන් ගත්තන් පස්සේ කිසිම දෙයක් පිළිගන්නේ උත්කෘෂ්ටිය. මධ්‍යමයා පිළිගන්නවා. හෝමකියා වන්ද නවසන් නැතුරු අත හෝදන තුරු පිළිගන්නවා. එනිසා මධ්‍යමයා හඳුන්වනවා භෝජන පරියන්තික. හෝමකියා හඳුන්වනවා ආසන පරියන්තික කියලා. ඊට ඔය විදිහට තුන් ආකාරයකින් සපදානචාරි මේ ඒකාසනිකාංගය සමාදන්ව රකින්න පුළුවන් මේ ආරිවංශ ප්‍රතිපදාවත්. පත්තපින්දිකාංගය කියන්නේ ද්විතීයක භාජනම් ප්‍රතික්ෂේපාමි පත්තපින්දිකංගං සමාදියායි. දෙවෙනි භාදනයක් අත්හරිනේ පන්නපු පත්තපින්දිකාංගයේ සමාදන් වෙන්නේ. ඒ පත්තපින්දිකාංගයේ සමාදන් වූ භික්ෂුව මිරිස් කරලක් අතේ තියානවත් සංවන්දන කොට වඳන්නේ. පාත්‍රයක දමාගත් දෙයක් සමනක්ම වළඳනවා. ලුණු ගෙඩියක්වත් පිරිසියක තියලා ගන්නේ නැහැ. මොනවා හරි ගන්නවා නම් පාත්‍රයකම බෙදා ගන්නවා විනා වෙන සත්හනකට අත හිතව දන්නේ නැහැ. ඒ විදිහට බින්දපාතය එක භාජනයක පමණක් වැළඳීම තමයි පත්තපින්දිකාංගය. ඒකේ තියෙන උත්කෘෂ්ඨ මධ්‍යම කෝමක. කලුපච්චා බත්තිකාංගය කියලා කියන්නේ අතිරික්ත භෝජනම් ප්‍රතික්ෂේපාමි කලුපච්චා බත්තිකාංගං සමාදියාම. ඒ කියන්නේ වළඳමින් සිටිද්දී පවාරණේ වුණොත් අත වැහුවොත් ප්‍රතික්ෂේප කළොත් අයනම් වළඳන්නේ. ඒකයි කලෝ කියලා පක්ෂි වර්ගයක් ඉන්නවලු හිමාලව අනන්තරේ. කටට ගත්ත පළතුරු ගෙඩියක් ගෙව ගන්නවා නම් එදාට ආය පළතුරු කන්නේ නැහැ. එදාට උපවාස කරනවා. ඒක මදිකමක් වාගේ. ඒ වගේ මේ භික්ෂුන් වහන්සේ හරියට තමන් වළඳමින් හිටියා නම් බත් පිටා වෙන කෙනෙක් යන දම් බෙදාන් හදනකොට අත වැහුවොත් අය නම් ඒ වළඳු බත් පිටා හැර අය බත් පිටා ගන්නෑ. එයින්ම අවසන් කරනවා. අන්නේ අංගේ තමයි කළුපච්චා බත් පිටාංගේ. හැබැයි ඒකේ කොටස් තුනක් තියෙනවා උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. මේ අංග සමාදන් වෙන යෝගාවචරයන් වහන්සේලා සම්බන්ධ පැහැදිලිව දන්නවා. දැන් ඒතොට මෙන්න මේ දුතාංග පහ පත්මේ පින්දපාතිකාංගාදී දුතාංග පහ ඉතරීතර පින්දපාත ආර්යවංශ ප්‍රතිපදාවේ දුතාංග පහයි. ඒතොට මේ දුතාංග රකින්න අර පින්දපාතයේ දැනගෙන පින්දපාත ක්ෂේත්‍රයේ දැනගෙන පින්දපාත සන්තෝෂයේ දැනගෙන පින්දපාත දුතාංග දැනගෙන මනමින් රත්නා භික්ෂූන් වහන්සේ වන්නවාදී ඒ සම්බන්ධ ගුණ කථනය කරනවා. එවාගේම යම් හේකින් පින්දපාතයක් නොලැබුණා නම් අනේසන අත්පති රූප කියන අකප ප්‍රමේකින් පින්දපාත නොසෙවා දෙහමින් ජීවත් වෙනවා. ලැබුණු පින්දපාතේ ගිජු නොවේ මුසපත් නොවේ එවාගේම ගේද නොවේ සත්‍යේක්ෂා නුවණින් නිස්සාරණ ප්‍රඥාවෙන් වළඳනවා. එවාගේම ඒ සම්බන්ධ මනා දක්ෂතාවක් මන සති සම්පජන්තාවක් පවත්වනවා. ඒ විදිහේ පින්දපාත දුතාංගයේ පිළිබඳව පින්දපාත සන්තෝෂයේ පිළිබඳව යදෙන භික්ෂූන් වහන්සේ අග්ගයයි දන්නා ලද, පෞරාණිකය දන්නා ලද, ශ්‍රේෂ්ඨය දන්නා ලද ඒ ආරිවංශ ප්‍රතිපදාවේ පිහිටියෙක් වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පවත්වා වදාළා. එතකොට මෙන්න මේ ආරිවංශ ප්‍රතිපදා හතරෙන් දෙවැන්නයි මේ ප්‍රකාශ වුණේ. මේ විදිහට ආරිවංශ ප්‍රතිපදා පිළි උත්තමයන් වහන්සේලා ඈත අතීතයේ සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් වැඩ හිටියා. ඒ උතුමන් වහන්සේලාටත් බුදු ප්‍රසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාටත් මේ ආරිවංශ ප්‍රතිපදා පිරු උතුමන්ද අපේ ගෞරවාචාර නමස්කාරය වේවා. අපටත් මේ උතුම් බුද්ධ ශාසනයේදී මේ ආරිවංශ ප්‍රතිපදා සපුරාගෙන ඒ ආර්ය මහෝත්තමයන් වහන්සේ අනුපිළිවෙලින් පැමිණවදාළ ධ්‍යාන අභිඥා විදර්ශනා ඥාන මාර්ගඵලානුක්‍රමයෙන් අති ශ්‍රේෂ්ඨ වූ අති උත්තම වූ බුදු පසේබුදු මහ රහතුන් වහන්සේලා සාන්තියේ ප්‍රණීතයේ දේශනා කළා වූ අජරාමර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්ට ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා කුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් බලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.